بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حميم تنزيل من الرحمن الرحيم كتاب فصلت آياته قرآنا عربيا لقوم يعلمون بشيرا ونذيرا فأعرض أكثرهم فهم لا يسمعون وقالوا قلوبنا في أكنة مما تدعونا إليه وفي آذاننا وقر ومن بيننا وبينك حجاب فاعمل إننا عاملون حاميم මෙය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත යානන්විතින් 15 දැනුමැති ජනතාවට අවබෝධ කර ගැනීම පිණිස එහි වදන් මනාව විස්තර කරන ලද අරාබි බසින් වූ දේව ධර්ම ග්‍රන්ථයකි. එය සුභාරංචියකි, අනතුරු අඟවන්නකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් වැළකෙති. එහෙයින් ඔවුහු ශ්‍රවණය නොකරති. නුඹ අප ආරාධනා කරන දේ කෙරෙහි අපගේ සිත් වහන්තරා වෙහිය. තවද අපගේ කන්හි බිහිරිය. අප අතරත් නුඹ අතරත් තිරයකි. එනිසා නුඹ ක්‍රියා කරව. සැබවින්ම අපිද ක්‍රියා කරන්නෙමු යැයි ඔවුහු කීවෝය. قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فاستقيموا إليه واستغفروه وويل للمشركين الذين لا يؤتون الزكاة وهم بالآخرة هم كافرون إن الذين آمنوا وعملوا الصالحات لهم أجر غير ممنون සැබවින්ම මමද නුඹලා වැනි මිනිසකි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවියෙකුයි. සැබවින්ම මට හෙළිදරව් කරනු ලැබතිබේ. එබැවින් ඔහු කරා ස්ථාවරව සිටියු. තවද ඔහුගෙන් සමාව අයදිව්. ආදේශ තබන්නන්ට විනාශයයි නබි මුහම්මද් පවසව. ඔවුහු කවරෙක්ද නම් සකාත් නොගෙවන්නෝද පරලොව ප්‍රතික්ෂේප කරන්නෝද වෙති. විශ්වාස කොට යහකම් කළ අයට සැබවින්ම නිත්‍ය තිළිණ ඇත. قُلْ أَإِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَنْدَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي 4 سَوَاءً لِلسَّائِلِينَ ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ فَقَضَاهُنَّ سبع سماوات في يومين وأوحى في كل سماء أمرها وزينا السماء الدنيا بمصابيح وحفظا ذلك تقدير العزيز العليم فإن أعرضوا فقل أنذرتكم صاعقة مثل صاعقة عاد وثمود මහ පොළව දින දෙකකින් මැව් ඔහු නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහිද තවද ඔහුට සමානයන් තබන්නෙහිද ඔහුය විශ්වයේ පරමාධිපතියයි නබි මුහම්මද් පවසව් තවද ඔහු ඒ මත කඳු පිහිටු විය ඊට ආශිර්වාද කළේය ඉල්ලන්නන් සියලු දෙනාගේ අවශ්‍යතා අනුව ප්‍රමාණවත් පමණින් පෝෂණය වීමේ මාර්ග එහි ඇති කළේය මෙය දින හතරක් තුළ සිදු කරන ලදී ඉන්පසුව ඔහු අහස දෙසට හැරුණේය එය දුමක් ලෙස පැවතිය එයටද මහ පොළවටද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැමිණෙනු යයි කීය අපි අවනතව පැමිණෙන්නෙමුයි ඒ දෙක පවසා සිටියේය ඉන්පසු දින දෙකකින් ඔහු ඒවා අහස් හතක් ලෙස නිර්මාණය කළේය තවද එක් එක් අහසට එහි නීතිය පහළ කළේය තවද අපි පහළ අහස ආලෝකයෙන් අලංකාර කළෙමු තවද එය සම්පූර්ණයෙන් සුරක්ෂිත කළෙමු මෙය සර්ව බලධාරී සර්වඥයා වන අල්ලාහ්ගේ සැලැස්මය ඔවුන් පිටුපාන්නේ නම් ආත් සහ සමුද් වෙතට පැමිණි ක්ෂණික විනාශය මෙන් අති බිහිසුණු විනාශයක් කෙරෙහි මම නුඹලාට අනතුරු අඟවන්නෙමි යයි නබි මුහම්මද් පවසව هم الرسل من بين أيديهم ومن خلفهم ألا تعبدوا إلا الله قالوا لو شاء ربنا لأنزل ملائكة فإنا بما أرسلتم به كافرون فأما عاد فاستكبروا في الأرض بغير الحق وقالوا من أشد منا قوة أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ الله ර වෙනත් කිසිවෙකු නොඅදහනුයි කියමින් ඔවුන්ගේ ඉදිරිපසින් සහ පසුපසින් රසූල් වරුන් පැමිණි විට අපගේ පරමාධිපති අබිමත වී නම් මලක් වරුන් පහල කරන්නට තිබුණි එනිසා නුඹලා සමග එවා ඇතිද සැබවින්ම අපි ප්‍රතික්ෂේප කරමුයි ඔවුහු කීහ ආද්වරුම් නම් මහ පොළවේ යුක්තියෙන් තොරව ඔවුහු උඩඟු වූහ තවද අපට වඩා බලවත් වන්නේ කවරෙකුදැයි ඔවුහු උඩඟුවෙන් කීහ සැබවින්ම ඔවුන්ව මැවූ අල්ලා ඔවුන්ට වඩා අති බලවත් බව ඔවුහු නොදුටුවෙහිද ඔවුහු අපගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටියහ. فأرسلنا عليهم ريحا صرصرا في أيام نحسات لنذيقهم عذاب الخزي في الحياة الدنيا ولعذاب الآخرة أخزى وهم لا ينصرون وأما ثمود فهديناهم فاستحبوا العمى على الهدى فأخذتهم صاعقة العذاب فأخذتهم صاعقة العذاب الهون بما كانوا يكسبون ونجينا الذين آمنوا وكانوا يتقون මේවායේ විපාක වශයෙන් මෙලොව ජීවිතයේදී නින්දනීය දඩුවම අප ඔවුන්ට විඳවීම සඳහා අසුබ පෙර නිමිති වලින් යුත් දින කිහිපයක් තුල ඔවුන් වෙත දරුණු කුණාටුවක් එවීමු. නමුත් පරලොව දඩුවම වඩාත් නින්දා සහගත වේ. තවද ඔවුහු උදව් කරනු නොලබන්නේය. සමුද් වරුන් නම් අපි ඔවුන්ට යහමඟ පෙන් වූයෙමු. නමුත් යහ මගට වඩා අන්ධභාවය ඔවුහු ප්‍රිය කළහ. එසේ හේයින් ඔවුන් කරමින් සිටි දේ හේතු කොටගෙන ක්ෂණික නින්දනීය දඩුවම ඔවුන් හසු කරගත්තේය. තවද විශ්වාස කොට පාප ක්‍රියාවලින් වැළකී සිටි අය අපි මුදවා ගත්තෙමු. ويوم يحشر أعداء الله إلى النار فهم يوزعون حتى إذا ما جاءوها شهد عليهم سمعهم وأبصارهم وجلودهم بما كانوا يعملون وقالوا لجلودهم لم شهدتم علينا قالوا أنطقنا الله الذي أنطق كل شيء وهو خلقكم أول مرة وإليه ترجعون الله ගේ සතුරන් නිරය කරා එක්රැස් කරනු ලබන දින ඔවුහු තරාතිරම අනුව වෙන් කරනු ලබති. ඔවුන්ගේ පසු කාලීන පරම්පරාවන්ද එක්වනතුරු ඔවුන්ගේ පෙර පරම්පරාවන් රඳවා ගනු ලබයි. ඔවුන් එහි පැමිණි විට ඔවුන්ගේ ශ්‍රවණයද ඔවුන්ගේ දෘෂ්ටියද ඔවුන්ගේ සමද ඔවුන් මෙලොව කරමින් සිටි දෑගෙන ඔවුන්ට විරුද්ධව සාක්ෂි දරනු ඇත. නුඹලා කුමකට අපට එරෙහිව සාක්ෂි දරුවේදයි ඔවුන්ගේ සමට ඔවුහු කියන්නෝය. එවිට සියලු දෑ කතා කරවන්නා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේ යයිද මුල්වරට නුඹලා නිර්මාණය කළේ ඔහු යයිද නුඹලා ආපසු යනු ලබන්නේද ඔහු වෙත යයිද ඒවා එනම් සම් පිළිතුරු දෙනු ඇත. كنتم تستطيعون أن يشهد عليكم سمعكم ولا أبصاركم ولا جلودكم ولكن ظننتم أن الله لا يعلم كثيرا مما تعملون وذلكم ظنكم الذي ظننتم بربكم أرداكم فأصبحتم من الخاسرين فَإِنْ يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَهُمْ وَإِنْ يَسْتَعْتِبُوا فَمَا هُمْ مِنَ الْمُعْتَبِينَ وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُمْ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ ලෝකයෙහිදී නුඹලා සැඟවි සිදු කරමින් සිටි දේවල් සඳහා නුඹලාගේ ශ්‍රවණයද නුඹලාගේ දෘෂ්ටියද එපමණක් නොව නුඹලාගේ සම්ද නුඹලාට එරෙහිව සාක්ෂි දරනු ඇතැයි නුඹලා නොසිතුවේහිය. නුඹලා කරන දෑවලින් වැඩි දෙයක් නියත වශයෙන්ම අල්ලාහ් පවා නොදන්නේයි නුඹලා සිටුවේය. නුඹලාගේ පරමාධිපති ගැන නුඹලා සිටූ මේ සිටුවිල්ලම නුඹලා විනාශයට පත් කර තිබේ. එනිසා නුඹලා පරාජයට පත් වූවන්ගෙන් ඌහ. එහෙන් ඔවුන් ඉවසිලිවන්ත වූවත් නොවූවත් අපාගින්න ඔවුන්ගේ නිවහන වෙයි. ඔවුන් ආපසු යෑමට අවස්ථාවක් බලාපොරොත්තු වද ඔවුන්ට එවැනි කිසිම අවස්ථාවක් දෙනු නොලැබේ. ඔවුන් ඉදිරිපසින්ද ඔවුන් පසුපසින්ද සියලු දෑ ඔවුන්ට මනහර කරවන සහචරයින් අපි ඔවුන් සඳහා පත් කළෙමු. තවද ඔවුන්ට පෙරටුව ගිය පරම්පරාවේ ජින්නුන්ටත් මිනිසුන්ටත් හිමි වූ වචනය එනම් දඩුවමේ තීන්දුව ඔවුනටද සනාථ විය. සැබවින්ම ඔවුහු පරාජිතයෝ වූහ. وقال الذين كفروا لا تسمعوا لهذا القرآن والغوا فيه لعلكم تغلبون فلنذيقن الذين كفروا عذابا شديدا ولنجزينهم أسوأ الذي كانوا يعملون ذلك جزاء أعداء الله النار لهم فيها دار الخلد جزاء بما كانوا بآياتنا يجحدون وقال الذين كفروا ربنا أرنا الذين أضلانا من الجن والإنس نجعلهما تحت أقدامنا ليكونا من الأسفلين මෙම කුර්ආනයට සවන් නොදෙව්. එය පාරායනා කරන විට එයට බාධා පමුණුවව්. මෙමගින් නුඹලාට ජය ලබාගත හැකියි ප්‍රතික්ෂේප කරන්නෝ කීහ. එබැවින් මෙය ප්‍රතික්ෂේප කළ අයට සැබවින්ම අපි දැඩි දඩුවමේ රසවිඳීමට සලස්වන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි නපුරු දෑ අනුව ඔවුන්ට විපාක දෙන්නෙමු. නිරය එය අල්ලාහ්ගේ සතුරන්ට හිමිවන විපාකයයි. එහි ඔවුන්ට සදාකාලික නිවන පවතී. අපගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි නිසා තිලිනයක් ලෙසිනි. එවිට අපගේ පරමාධිපති ආනෙන් ජින්නුන්ගෙන් සහ මිනිසුන්ගෙන් අප නොමගට යොමු කළ අය අපට පින්වනු මැනව. ඔවුන් අප කීර්තියට පත්වන අන්දමට අපි ඔවුන් අපගේ දෙපයින් පාගන්නෙමුයි එහිදී ප්‍රතික්ෂේප කළ අය කියති. ان الذين قالوا ربنا الله ثم استقاموا تتنزل عليهم الملائكه تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ نَحْنُ أَوْلِيَاؤُكُمْ في الحياة الدنيا وفي الآخرة ولكم فيها ما تشتهي أنفسكم ولكم فيها ما تدعون نزلا من غفور رحيم سببින්ම අපගේ පරමාධිපති අල්ලාහයයි පවසා. පසුව එහි ස්ථාවරව සිටි අය කෙරෙහි මලක්වරුන් පහළ වී නුඹලා බිය නොවන්න, නුඹලා දුක් නොවන්න. තවද නුඹලාට පොරොන්දු වූ ස්වර්ගය පිළිබඳව සුභාරංචිය පිළිගනු යැයි පවසති. මෙලොව ජීවිතයේදී මෙන්ම පරලොවදීද අපි නුඹලාගේ සහචරයින් වෙමු. නුඹලා ආශා කරන දෑ එහි එනම් ස්වර්ගයේදී නුඹලාට ලැබේ. තවද නුඹලා ඉල්ලන දෑද නුඹලාට එහිදී ලැබේ. එය සර්ව ක්ෂමාශීලී අසමසම කරුණාන්විත අල්ලාහගෙන් ලැබෙන සත්කාරයකි. وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادفع بالتي هي أحسن فإذا الذي بينك وبينه عداوة كأنه ولي حميم وما يلقاها إلا الذين صبروا وما يلقاها අල්ලාහ් කරා ජනයා කැඳවා යහකම් කොට සැබවින්ම මා මුස්ලිම් වරුන්ගෙන් කෙනෙකියයි කියන අයට වඩා කතාවෙන් ඉතා හොඳ කවරෙකුද? නබි මුහම්මද් යහකමද නපුරුකමද එක සමාන නොවේ. ඉතා හොඳ දැයින් නරක දෑ පළවා හරියු. එමගින් නුඹ අතරත් දුෂ්ටකම් සිදු කරන ඔහු අතරත් සතුරුකම් තිබුණද ඔහු නුඹේ ඊටමත් සමීප මිතුරෙකු මෙන් විය හැකිය. ඉවසිලිවන්තයින්ට විනා එය ප්‍රදානය කර නොලැබේ. තවද මනා සෞභාග්‍ය සම්පන්නයෙකුට විනා එය ප්‍රදානය කර නොලැබේ. وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ لا تسجدوا للشمس ولا للقمر واسجدوا لله الذي خلقهن إن كنتم إياه تعبدون فإن استكبروا فالذين عند ربك يسبحون له بالليل والنهار وهم لا يسأمون. نبي محمد شيطان ген පෙළඹවීමක් නුඹ පොළඹවනු ලැබුවේ නම් එවිට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතව්. සැබවින්ම ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥානීය. රැයද දහවලද හිරුද සඳුද ඔහුගේ සංඥාවන්ගෙන්ය. හිරුටද සඳුටද සජදා එනම් නලල බිම තබා නැමදීම නොකරව්. ඒවා නිර්මාණය කළ අල්ලාහ්ට සජදා කරව්. නුඹලා ඔහුටම නමදින්නේ නම් ඔවුන් උඩඟු වී නම් තවදුරටත් තම පිළිවෙතෙහි එල්බගෙන සිටින්නේ නම් එයින් බලපෑමක් සිදු නොවන්නේ මන්ද? නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයේ සිටින අය එනම් මලක්වරු රෑ දහවල ඔහු සුපිවිතුරු කරති. තවද ඔවුහු කිසිදාක වෙහෙසට පත් නොවෙති. وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خاشعة فإذا أنزلنا عليها الماء اهتزت وربت إن الذي أحياها لمحيي الموتى إنه على كل شيء قدير إن الذين يلحدون في آياتنا لا يخفون علينا أفمن يلقى في النار خير أم من يأتي آمنا يوم القيامة اعملوا ما شئتم إنه بما تعملون بصير إن الذين كفروا بالذكر لما جاءهم وإنه لكتاب عزيز لا يأتيه الباطل من بين يديه ولا من خلفه تنزيل من حكيم حميد ما يقال لك إلا ما قد قيل للرسل من قبلك إن ربك لذو مغفرة وذو عقاب أليم تبد مها پولو ویلی පාළු වී තිබෙනු නුඹ දකින්න ඇත. අපි ඒ මත වර්ෂාව පහල කළහොත් එවිට එය කම්පණය වී නෙලා එයි. මේද අල්ලාහගේ සංඥා අතුරින් එකකි. සැබවින්ම එය එනම් මහ පොළවට ජීවය ලබා දුන් ඔහු මළවුන්ට ජීවය ලබා දෙන්නා වෙයි. සැබවින්ම සෑම දෙයක් කෙරෙහිම ඔහු බල සම්පන්නය. අපගේ සංඥාවන් වැරදි දෙසට හරවා අවබෝධ කර දෙන අය අපගින් සැඟවී නැත. අපාගින්නට විසි කරනු ලබන තැනතාද නැතහොත් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දින පූර්ණ ආරක්ෂාව සහිතව එන තැනතාද වඩා හොඳවන්නේ. නුඹලා කැමති පරිදි ක්‍රියා කරව. නුඹලා කරන දෑ සැබවින්ම ඔහු දකින්නේය. තමන් වෙත අනුශාසනාව පැමිණි විට එය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අය මොහුය. සැබවින්ම එය අති උත්කෘෂ්ට ධර්ම ග්‍රන්ථයකි. එයට ඉදිරිපසින් හෝ එයට පිටුපසින් හෝ අසත්‍යයට ළඟා විය නොහැකිය. එය සර්ව ප්‍රශංසනීය සර්ව ප්‍රඥාවන්ත අල්ලාහ් විසින් පහල කරන ලද්දකි. නබි මුහම්මද් නුඹට පෙර සිටි රසූල්වරුන්ට කියන ලද දෑ මිස නුඹටද නොකියන ලදි. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වක්ෂමාශීලීය. තවද වේදනීය දඩුවම් පමුණුවන්නාය. وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ أَعْجَمِيٌّ وَعَرَبِيٌّ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى أُولَئِكَ يُنَادَوْنَ مِنْ مَكَانٍ بَعِيدٍ وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ අප එය එනම් අල් කුර්ආනය අරාබි බසින් නොවන කුර්ආනයක් කලේ නම් ඊට අයත් වදන් මනාව විස්තර කර නැත්තේ මන්ද? අරාබි නොවන බසකින් වූ ග්‍රන්ථයක් හා එහි ශ්‍රාවකයන් අරාබීන් යයිද ඔවුන් කියනු ඇත. එය විශ්වාසිකයින්ට යහමඟ පෙන්වීමක් හා ප්‍රතිකාරයකි. නමුත් විශ්වාස නොකරන අයගේ කන්වලට බිහිරක් ලෙස පවතී. තවද එය ඔවුන්ට අන්ධභාවයක් ලෙස පවතී. ඔවුහු ඈතක සිට අඬගසනු ලබන්නන් මෙන් යැයි නබි මුහම්මද් පවසව. මීට පෙර සැබවින්ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය ලබා දුන්නෙමු. එහෙත් එහි මතභේද හටගැනින. නුඹගේ පරමාධිපතිගෙන් තීන්දුවක් මීට පෙර නොවී නම් ඔවුන් අතර විනිශ්චයක් කරනු ලබනු ඇත. තවද සැබවින්ම ඔවුන් එහි අර්බුදකාරී සැකයෙහිමය. යමෙකු යහකමක් කළේ නම් එය ඔහුගේම යහපත සඳහාය. තවද යමෙකු නපුරක් කළේ නම් එයද ඔහු මතටමය. නුඹගේ පරමාධිපති තම ගැත්තන්ට අසාධාරණ කරන්නෙකු නොවේයි. إليه يرد علم الساعة وما تخرج من ثمرات من أكمامها وما تحمل من أنثى ولا تضع إلا بعلمه ويوم يناديهم أين شركائي قالوا آذناك ما منا من شهيد وضل عنهم ما كانوا يدعون من قبل وظنوا ما لهم من محيص لا يسأم الإنسان من دعاء الخير وإن مسه الشر فيئوس قنوط මලවුන් කෙරෙන් නැගිටුවීමේ පරම හෝරාව පිළිබඳ ඥාණය ඔහු එනම් අල්ලාහ් සතුය. තවද පළතුරු ඒවායේ කෝෂවලින් එළියට ඇදෙන්නේ නැත. තවද ස්ත්‍රියක පිළිසිඳ ගන්නේද නැත. තවද ඇය දරුවෙකු බිහි කරන්නේද නැත. නමුත් ඔහුගේ දැනුමෙන් තොරව මාගේ ආදේශකයින් කොහේදයි කියමින් ඔවුන් කැඳවන දින ඊට සාක්ෂි දැරීමට අප අතුරින් කවුරුත් නැතයි අපි ඔබට ප්‍රකාශ කරන්නෙමුයි ඔවුහු කියති. මේ අවස්ථාවේදී ඊට පෙර ඔවුන් අයදිමින් සිටි සියලු දෙවිවරු ඔවුන්ගෙන් ඈත්ව දිව යති. තවද තමන්ට කිසිම පිළිසරණක් නැතයි ඔවුහු වටහා ගනිති. යහපත පතා ප්‍රාර්ථනා කිරීමේදී මිනිසා වෙහෙසට පත් නොවේ. නමුත් ඔහුට නපුරක් සිදු වූ විට බලාපොරොත්තු සුන් කරගෙන ඔහු අධෛර්යයට පත් වෙයි. وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِنَّا مِن بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَذَا لِي هذا لي وما أظن الساعة قائمة ولئن رجعت إلى ربي إن لي عنده للحسنى فلننبئن الذين كفروا بما عملوا ولنذيقنهم من عذاب غليظ وإذا أنعمنا على الإنسان أعرض ونأى بجانبه وإذا مسه الشر فذو دعاء عريض. එහෙත් ඔහුට සිදු වූ දුෂ්කරතාවෙන් පසුව අප අපගේ දයාවේ රස විඳීමට ඔහුට සැලස්පූයේ නම් මෙය මා සතු දෙකි. මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන පරම හෝරාව එළඹේ යයි මම නොසිතමි. මා මාගේ පරමාධිපති වෙත ආපසු රැගෙන යනු ලබන්නේ නම් නියත වශයෙන්ම මට ඔහුගේ සන්නිධානයේ යහපතමයයි ඔහු කියයි. ප්‍රතික්ෂේප කළ උනට ඔවුන් කළ දෑ සැබවින්ම අපි දන්වන්නෙමු. තවද ඔවුනට දැඩි දඩුවමක රස අපි විඳවන්නට සලස්වන්නෙමු. අප මිනිසාට ආශිර්වාද කළහොත් ඔහු නොසැලකිලිමත් මගහැරෙන්නේය. නමුත් කිසියම් නපුරක් ඔහුට සිදු වුවහොත් ඔහු දීර්ඝ ප්‍රාර්ථනා කරන්නකි. قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ ثُمَّ كَفَرْتُمْ بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقَاقٍ بَعِيدٍ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٍ أَلَا إِنَّهُمْ فِي مِرْيَةٍ مِنْ لِقَاءِ رَبِّهِمْ أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطٌ එය එනම් කුර්ආනයේ සැබවින්ම අල්ලාහගේ සන්නිධානයෙන් විත් පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කරන්නේ උනම් ඊට එරෙහිව බොහෝ දුර ගිය අයට වඩා නොමග ගියේ කවරෙකුදැයි නුඹලා මෙනෙහි නොකලේදැයි නබි මුහම්මද් පවසව. එය එනම් අල් කුර්ආනය සැබවින්ම සත්‍යය බව ඔවුන්ට පැහැදිලි වනතුරු ක්ෂිතිජය තුලද ඔවුන් තුලද ඇති අපගේ සංඥා මතු අපි ඔවුන්ට ගෙනහැර දක්වමු. සැබවින්ම නුඹගේ පරමාධිපති සියලු දෑ කෙරෙහි සුපරීක්ෂාකාරී යන්න ප්‍රමාණවත් නොවේද? දැනගනිව්, සැබවින්ම ඔවුහු තමන්ගේ පරමාධිපති සම්මුඛ වීම ගැන සැකයෙහි පසුවෙති. සැබවින්ම ඔහු සියල්ල වෙලා ගන්නේය.